بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحمد لله فاطر السماوات والأرض جاعل الملائكة رسلا أولي أجنحة مثنى وثلاث ورباع يزيد في الخلق ما يشاء إن الله على كل شيء قدير ما يفتح الله للناس من رحمة فلا ممسك لها وما يمسك فلا مرسل له من بعده وهو العزيز الحكيم يا أيها الناس اذكروا نعمة الله عليكم هل من خالق غير الله يرزقكم من السماء والأرض لا إله إلا هو فأنى تؤفكون අහස්වල සහ මහ පොළවේ නිර්මාපකයාණන් වූද පියාපත් දෙකින් තුනෙන් සහ හතරින් යුත් මලක් පොරුන් තම දූතයන් වශයෙන් යැව්වා වූද අල්ලාහ්ට සියලු පැසසුම්. ඔහු නිර්මාණයෙහි තමන් කැමති පරිදි වර්ධනය කරයි. අල්ලාහ් සැබවින්ම සෑම දෙයක් ගැනම බල සම්පන්නය. ජනතාව සඳහා දයාවේ කවර දොරටුවක් අල්ලාහ් විවෘත කළේද එය වළක්වන්නෙකු නැත. එසේම ඔහු කිසිවක් වළක්වන්නේද එන් පසු එය විවෘත කරන්නෙකුද නැත. ඔහු සර්වබලධාරිය සර්ව ප්‍රඥාවන්තය. ජනයිනි, අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති අනුග්‍රහයන් සිහිපත් කරව. නුඹලාට අහස් වලින් සහ මහ පොළවෙන් අවශ්‍ය දෑ සපයන අල්ලාහ් හැර වෙනත් නැවුම්කරුවෙක් සිටීද? ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එනිසා නුඹලා කෙසේ රවටනු ලබන්නේද? وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا إنما يدعو حزبه ليكونوا من أصحاب السعير الذين كفروا لهم عذاب شديد والذين آمنوا وعملوا الصالحات لهم مغفرة وأجر كبير نبي محمد مي جنيانو ببوروكاري كوليس سلقاني نام එය අලුත් දෙයක් නොවේ. නුඹට පෙර සිටි බොහෝ රසූල්වරු එනම් දේව ධර්ම දූතයෝ බොරුකාරයින් ලෙස සලකනු ලැබුවහ. අල්ලාහ් වෙතය සෑම කටයුත්තක්ම අවසානයේ පමුණුවනු ලබන්නේ. ජනෙයිනි, අල්ලාහ්ගේ පොරොන්දුව සැබවින්ම සත්‍යය. ලෞකික ජීවිතය නුඹලා මුලා නොකළ යුතුයි. තවද මහා රැවටිලිකාරයා අල්ලාහ් සම්බන්ධයෙන් නුඹලා නොරැවටිය යුතුයි. ෂයිතන් සැබවින්ම නුඹලාගේ සතුරාය. එනිසා නුඹලා ඔහු සතුරෙකු ලෙස සැලකිය යුතුයි. තවද සැබවින්ම තම පාක්ෂිකයින්ට දැල්වෙන ගින්නෙහි සහකාරයෙන් වීමටයි ඔහු ඇරයුම් කරන්නේ. ප්‍රතික්ෂේපකයින්ට දැඩි දඩුවමක් ඇත. විශ්වාස කර යහකම් කරන අයට සමාවද මහඟු තිලින ද ඇත. أفمن زين له سوء عمله فرآه حسنا فإن الله يضل من يشاء ويهدي من يشاء فلا تذهب نفسك عليهم حسرات إن الله عليم بما يصنعون والله الذي أرسل الرياح فتثير سحابا فسقناه إلى بلد ميت فأحيينا به الأرض بعد موتها كذلك النشور من كان يريد العزة فلله العزة جميعا إليه يصعد الكلم الطيب والعمل الصالح يرفعه والذين يمكرون السيئات لهم عذاب شديد ومكر أولئك هو يبور تم نپرو کريا تماعت لکشنوی اے من حرلس دکاؤ اوہنگی نمگی ایمت سیما وقتی بید سببینم اللہ تماعت ابیمت آیا نمگی آواننی تاود තමාට අභිමත අය යහමග යවන්නේය. එනිසා නබි මුහම්මද් නුඹගේ සිත ඔවුන් ගැන දුක් මුසු නොවේවා. ඔවුන් කරන සියලු දෑ සැබවින්ම අල්ලාහ් මැනවින් දනි. සුලං එවන්නේ අල්ලාය. ඉන්පසු එය වලාකුළු නංවන්නේය. පසුව එය මලබිමක් කරා යන්නට සලස්වන්නෙමු. එවිට එය මල පසුව එමගින් මහ පොළව අප ප්‍රාණවත් කරන්නෙමු. මල මිනිසුන් මලවුන් කෙරෙන් නැගිටුවීමත් මේ අයුරින්ම සිදුවේ. යමෙක් යශෝ කීර්ති කැමති වන්නේද සියලු යශෝ කීර්ති අල්ලාට බව ඔහු දැනගත යුතුයි. ඔහු වෙතය පිවිතුරු වදන් ආරෝහණය වන්නේ. දැහැමි ක්‍රියාද ඔහු ඉහළට ඔසවා ගන්නේය. නපුරු කුමන්ත්‍රණ කරන අයට දැඩි දඩුවම් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණ إبهيم أهوسيبياي والله خلقكم من تراب ثم من نطفة ثم جعلكم أزواجا وما تحمل من أنثى ولا تضع إلا بعلمه وما يعمر من معمر ولا ينقص من عمره إلا في كتاب إن ذلك على الله يسير وما يستوي البحران هذا عذب فرات سائغ شرابه وهذا ملح أجاج ومن كل تأكلون لحما طريا وتستخرجون حلية تلبسونها وترى الفلك فيه مواخر لتبتغوا من فضله ولعلكم تشكرون الله نبلا پسن نووية පසුව ශුක්‍රාණු බිඳුවකින් ඇති කළේය. ඉන්පසු නුඹලා ස්ත්‍රී සහ පුරුෂ ජෝඩු බවට පත් කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කිසිම ස්ත්‍රියක් පිළිසිඳ ගන්නේවත් ප්‍රසූත කරන්නේවත් නැත. අල්ලාහ්ගේ ලේඛනය අනුව මිස වයස්ගත වන කිසිම කෙනෙකු වයස්ගත වන්නේවත් ඔහුගේ වයසින් කිසිවක් අඩු වන්නේවත් නැත. සැබවින්ම එය අල්ලාහට පහසු දෙයකි. එසේම දෙමුහුදු එක හා සමාන නොවන්නේය. මෙය මිහිරිය පිපාසය සංසිදුවන්නේය. බීමට හිතකරය. අනෙක ලුණු රසය කටුකය. එසේ තිබියදී මේ දෙකෙන්ම නුඹලා නැවුම් මාංශ ලබා ගන්නෙහුය. නුඹලා එයින් පැලඳීමට විසිතුරු ආභරණ ලබා ගන්නෙහුය. තවද ජලය දෙබෑ කරගෙන එහි නැව් ගමන් කරවනු නුඹ දකින්නේහිය. මේ සියල්ල නුඹලා ඔහුගේ අනුග්‍රහය සොයනු පිණිසත්, නුඹලා ගුණගරුක වීම පිණිසත්ය. يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ إن تدعوهم لا يسمعوا دعاءكم ولو سمعوا ما استجابوا لكم ويوم القيامة يكفرون بشرككم ولا ينبئك مثل خبير. ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්‍රියේහි ඇතුළු කරවන්නේය. හිරුද සඳුද ඔහු පාලනය කරන්නේය. ඒ සියල්ල නියමිත කාලයකට ධාවනය කරති. මේ සියල්ල සිදු කරන අල්ලාහ්ම නුඹලාගේ පරමාධිපති විය. පරමාධිපත්‍යය ඔහුගේය. ඔහු හැර නුඹලා යදින අය ඉන්දී ඇට සිවියක පවා හිමිකම් නොලබන්නෝය. නුඹලා ඔවුන් කැඳ වූවා නම් නුඹලාගේ කැඳවීමට ඔවුහු සවන් නොදෙන්නෝය. තවද ඔවුන් සවන් දුන්නේ උවද නුඹලාට පිළිතුරු දිය නොහැකිය. මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ නුඹලාගේ ශිරිතභාවයද ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝය. සියලු දෑදත් සවිඥාන වන අල්ලා ලෙස වෙනත් කිසිවෙක් නුඹට සත්‍යය නොදන්වන්නෝය. යා අයුහ الناس أنتم الفقراء إلى الله والله هو الغني الحميد إن يشأ يذهبكم ويأتي بخلق جديد وما ذلك على الله بعزيز ولا تزر وازرة وزر أخرى وإن تدع مثقلة إلى حملها لا يحمل منه شيء ولو كان ذا قربى إنما تنذر الذين يخشون ربهم بالغيب وأقاموا الصلاة وَمَن تَزَكَّى فَإِنَّمَا يَتَزَكَّى لِنَفْسِهِ وَإِلَى اللَّهِ الْمَصِيرُ. ජනෙයිනි, නුඹලාය අල්ලා වෙත යැපෙන්නෝ. තවද අල්ලා ස්වයං පෝෂිතය, ස්වයං ප්‍රශංසනීයය. ඔහුට අභිමත නම් නුඹලා ඉවත්කොට අලුත් මැවීමක් ගෙන එන්නේය. මෙය කිසිසේත් අල්ලාට අපහසු කාර්යයක් නොවේ. බර උසුලන්නේ වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. එසේම බර පටවන ලද්දෙකු එය උසුලමින් උදව් ඉල්ලා කන්නලව් කරන්නේද ඔහු කිට්ටු නෑයෙකු වුවද ඔහුගෙන් එයින් කිසිවක් නොඋසුලුන් ලබන්නේය. නබි මුහම්මද් ඔවුන් ඔහු නොදුටුවද තමන්ගේ පරමාධිපති වූ ඔහුට බියවන්නා වූද සලාතය ඉටු කරන්නා වූද අයටය නුඹට අනුශාසනා කළ හැකේ. යමෙකු සුපිවිතුරු වන්නේද සැබවින්ම එය ඔහුගේම යහපත පිණිසය. සියලු දෙනාම ආපසු යන්නේ අල්ලා වෙතය. වමා යස්තවිල් අඅමා වල් බසීර් වලල් ظුලුමාතු වලන් නූර් වලල් ظිල්ලු වලල් හරූර් وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَاءُ وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ إِنْ أَنتَ إِلَّا نَذِيرٌ أرسلناك بالحق بشيرا ونذيرا وإن من أمة إلا خلا فيها نذير අන්ධයෝ සහ පෙනුමැත්තෝ එක සමාන නොවෙති. තවද අන්ධකාරයේද ආලෝකයේද සිසිල් සෙවනද සූර්ය තාපයේද එක සමාන නොවෙති. ජීවතුන් අතර සිටින්නෝද මළ වූවෝද එක සමාන නොවෙති. සැබවින්ම අල්ලාහ් තමාට අබිමත අයට ඇසෙන්නට සලස්වයි. එහෙත් නබි මුහම්මද් නුඹ මිනී වලවල් වල වැළලී සිටින අයට නුඹ අසන්නට සලස්වන්නේකු නොවේ. නුඹ අනතුරු අඟවන්නේකු මිස නැත. සුභාරංචි දරන්නේකු සහ අනතුරු අඟවන්නේකු ලෙස සත්‍යය සහිතව අපි නුඹ එවෙමු. අනතුරු අඟවන්නේකු ඔවුන් අතරට පැමිණි මිස කිසිම ජන සමාජයක් නොමෙත. وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ جاءتهم رسلهم بالبينات وبالزبر وبالكتاب المنير ثم أخذت الذين كفروا فكيف كان نكير أوه نمب بورو كرات نام أونا تبير سيتي آيدا أون جي رسول ورون أوه بورو كارين لسا سلكوها أون جي رسول ورون පැහැදිලි සාක්ෂිද සුද්ධ ලියවිලි සහ ආලෝකමත් දේව ග්‍රන්ථද රැගෙන ඔවුන් වෙත පැමිණියහ. අනතුරුව මම ප්‍රතික්ෂේපකයින් හසු කරගත්තෙමි. මාගේ දඩුවම කෙතරම් බිහිසුණු වීද. ألم تر أن الله أنزل من السماء ماء فأخرجنا به ثمرات مختلفا ألوانها ومن الجبال جدد بيض وحمر مختلف ألوانها وغرابيب سود ومن الناس والدواب والأنعام مختلف ألوانه كذلك إنما يخشى الله من عباده العلماء إن الله عزيز غفور الله أحسن وسي جالية پحل کرن بابات اما گين اپا ویویدا وارن والن يود پالتور وارگه ලබා දෙන බවත් නුඹ නොදුටුවේහිද? කඳු වලද පැහැපත් සුදු, රතු, ඝන, කළු ආදී එහි විවිධ වර්ණ ඇත. එසේම මිනිසුන්, සතුන් සහ ගව මහේෂාදීන් අතරද විවිධ වර්ණ ඇත. සැබවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන් අතුරින් බියවනුයේ ඥානය ඇත්තෝ පමණි. සැබවින්ම අල්ලාහ් සර්ව බල පරාක්‍රමය, සර්ව ක්ෂමාශීලීය. إن الذين يتلون كتاب الله وأقاموا الصلاة وأنفقوا مما رزقناهم سرا وعلانية يرجون تجارة لن تبور ليوفيهم أجورهم ويزيدهم من فضله إنه غفور شكور سببින්ම අල්ලාහ්ගේ ධර්ම ග්‍රන්ථය පාරායනා කරන්නා උද සලාතේ ඉටු කරන්නා උද අප ඔවුන්ට ලබා දී ඇති දෙයින් රහසේ සහ ප්‍රසිද්ධියේ වියහියදම් කරන්නා උද අය කිසිදාක පාඩුවක් නොවන ව්‍යාපාරයක් අපේක්ෂා කරන්නෝය. අල්ලාහ් ඔවුන්ට ඔවුන්ගේ තිලින සම්පූර්ණයෙන් පිරිනැමීමටද ඔහුගේ ආශිර්වාදය ඔවුන්ට වර්ධනය කිරීමටද සැබවින්ම ඔහු ක්ෂමාශීලීය අති කෘතඥය. وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ مِنَ الْكِتَابِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ إِنَّ اللَّهَ بِعِبَادِهِ لَخَبِيرٌ بَصِيرٌ ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ وَمِنْهُمْ مُقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ نبي محمد ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි සනාථ කරමින් අප නුඹ වෙත පැහැදිලි කළ ධර්ම ග්‍රන්ථයයි සත්‍යවන්නේ සැබවින්ම අල්ලාහ් තම ගැත්තන් ගැන සර්වඥානීය සර්වදෘෂ්ටිකය ඉන් පසු අපගේ ගැත්තන් අතුරින් අප තෝරාගත් අයට මෙම ධර්ම ග්‍රන්ථය අපි උරුම කළෙමු. ඔවුන්ගෙන් ඇතමෙක් තමන්ටම වරද කරගත්ෝය. තවද ඔවුන්ගෙන් ඇතමෙක් මධ්‍යම පිළිවෙත අනුගමනය කරන්නෝය. තවද ඔවුන්ගෙන් ඇතමෙක් අල්ලාහ්ගේ අවසරය ඇතිව යහකම්හි පෙරමුණෙහි සිටින්නෝය. මෙය අතිමහත් වරප්‍රසාදයයි. جنات عدن يدخلونها يحلون فيها من أساور من ذهب ولؤلؤا ولباسهم فيها حرير وقالوا الحمد لله الذي أذهب عنا الحزن إن ربنا لغفور شكور الذي أحلنا دار المقامة من فضله لا يمسنا فيها نصب ولا يمسنا فيها لغوب ඔවුහු සදාකාලික වූ ස්වර්ගයට පිවිසෙති. එහිදී ඔවුනට රන් ආභරණද මුතුද පළඳවනු ලබන්නේය. එහි ඔවුන්ගේ වස්ත්‍ර පටසලුය. තවද අපගින් දුක පළවා හැරිය අල්ලාහටම සියලු ප්‍රශංසා. සැබවින්ම අපගේ පරමාධිපති සර්වක්ෂමාශීලිය අති කෘතඥයයි ඔවුහු කියති. ඔහුගේ වරප්‍රසාදයෙන් සදාකාලික ගෘහයෙහි අපි පදිංචි කළේ ඔහුය. එහි අපට පරිශ්‍රමය නොවන්නේය. තවද එහි ආයාසයක් අපට නොවන්නේය. والذين كفروا لهم نار جهنم لا يقضى عليهم فيموتوا ولا يخفف عنهم من عذابها كذلك نجزي كل كفور وهم يصرخون فيها ربنا أخرجنا نعمل صالحا غير الذي كنا نعمل أولم نعمركم ما يتذكر فيه من تذكر وجاءكم النذير فذوقوا فما للظالمين من نصير ප්‍රතික්ෂේප කළ උනට නිරේ ගින්න ඇත මැරි මිදෙන්නටද ඔවුනට තීන්දු නොකරනු ලැබේ. තවද ඔවුනට එම නිරේ දඩුවම සැහැල්ලු නොකරනු ලැබේ. ප්‍රතික්ෂේප කරන්නන් සියලු දෙනාට එලෙසය අප දඩුවම් දෙන්නේ. අපගේ පරමාධිපති ආනනි, අප කලින් කරමින් සිටි දෑට වඩා යහපත් දෑ කිරීම පිණිස අප මෙතැනින් නිදහස් කරනු මැනවයි. ඔවුහු එහිදී විලාප නගති. අවවාදයක් පිළිපදින අයට එසේ කළ හැකි වන පරිදි ප්‍රමාණවත් දීර්ඝ ජීවිත අපි නුඹලාට නොදුන්නෙමුද? තවද අනතුරු අඟවන්නේ නුඹලා වෙත පැමිණියේය. එනිසා දඩුව මේ රස විඳිව්. පව්කාරයිනට උදව් කරන්නෙක් නැත. ان الله عالم غيب السماوات والارض انه عليم بذات الصدور هو الذي جعلكم خلائف في الارض فمن كفر فعليه كفره ولا يزيد الكافرين كفرهم عند ربهم إلا مقتا ولا يزيد الكافرين كفرهم إلا خسارا قل أرأيتم شركاءكم الذين تدعون من دون الله أروني ماذا خلقوا من الأرض أم لهم شرك في السماوات أم آتيناهم كتابا فهم على بينة منه بل إن يعد الظالمون بعضهم بعضا إلا غرورا إن الله يمسك السماوات والأرض أن تزولا ولئن زالتا إن أمسكهما من أحد من بعده إنه كان حليما غفورا සැබවින්ම අල්ලා අහස්වල සහ මහ පොළොවේහි ඇති සෑම গুপ্ত දෙයක් පිළිබඳව දන්නාවේ. සැබවින්ම ඔහු හදවතෙහි සැඟවී තිබෙන රහස් මැනවින් දනි. නුඹලා මහ පොළොවේහි ඛලීෆාවරුන් එනම් නියෝජිතයින් බවට පත්කලේ ඔහුය. යමෙක් ප්‍රතික්ෂේප කළේද ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම ඔහු කෙරෙහිමය. ප්‍රතික්ෂේප කරන්න උනට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි උදහස මිස වැඩි නොකරන්නේය. ප්‍රතික්ෂේප කරන උනට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හානිය මිස වැඩි නොකරන්නේය. අල්ලාහ් වෙනුවට නුඹලා ආයාචනා කරන නුඹලාගේ ආදේශකයින් නුඹලා දැක්කෙහිද? ඔවුන් මහ පොළොවේහි මවා ඇති දෑ මට පෙන්වව්. නැතහොත් අහස්වල ඔවුන්ට කොටසක් තිබේද? නැතහොත් එයින් සාධක ගත හැකි ග්‍රන්ථයක් අපි ඔවුන්ට දුන්නේමුදැයි නබි මුහම්මද් අසව්. නොඑසේය. අපරාධකාරයෝ ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකුට රැවටිල්ල මිස ප්‍රතිඥා නොදෙති. සැබවින්ම අල්ලා අහස්ද මහ පොළවද ඒවා ගිලිහි නොයනසේ ග්‍රහණය කරන්නේය. ඒ දෙක ගිලිහි ගියහොත් ඒ දෙක ග්‍රහණය කරන්නට ඔහු හැර වෙනත් කිසිවෙක් නැත. සැබවින්ම ඔහු සදා ශාන්තය, සර්වක්ෂමාශීලීය. وأقسموا بالله جهد أيمانهم لئن جاءهم نذير ليكونن أهدى من إحدى الأمم فلما جاءهم نذير ما زادهم إلا نفورا استكبارا في الأرض ومكر السيء ولا يحيق المكر السيء إلا بأهله فهل ينظرون إلا سنة الأولين فلن تجد لسنة الله تبديلا ولن تجد لسنة الله تحويلا ඔවුන්ට අනතුරු අඟවන්නෙකු පැමිණ සිටියානම් ඔවුන් වෙනත් කිසිම ජාතියකට වඩා සැබවින්ම යහපත් වන්නට තිබුණායයි මේ අය අල්ලාහ් නමින් දිවුරා කීති. නමුත් අනතුරු අඟවන්නෙකු ඔවුන් වෙත පැමිණි කලෙහි ඔවුන්ගේ පැමිණීම ඔවුන්ට සත්‍යයෙන් පලා යෑම මිස වැඩි නොකළේය. මහ පොළොව මත අහංකාර ලෙස හැසිරීමටත් අකුසල සැලසුම් කිරීමටත් ඔවුන් පටන් ගත්හ. නමුත් සැලසුම් කළ අකුසල් කුමන්ත්‍රණය එය කළ අය මිස හසු නොකරන්නේය. පෙර සිටි අයට එනම් ජන කොටස්වලට වූ පිළිවෙත මිස ඔවුන් බලාපොරොත්තු වන්නෝද? සැබවින්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිම වෙනසක් නුඹ නොදකින්නේහිය. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිම මාරු කිරීමක් නුඹ නොදකින්නේහිය. أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَى ظَهْرِهَا مِنْ دَابَّةٍ ولكن يؤخرهم إلى أجل مسمى فإذا جاء أجلهم فإن الله كان بعباده بصيرا اون මහ පොළොවේ සංචාරයේ නොකලේද එසේනම් ඔවුනට පෙර විසුවන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුනට දකින්නට තිබුණි. ඔව්හු මොවුන්ට වඩා වෙහෙවින් බලවත් වූහ. අහස් හේහා මහ පොළොවේහි අල්ලා පරාජය කළ හැකිද කිසිවක් නැත. සැබවින්ම ඔහු සර්වඥානීය, සර්ව බල සම්පන්නය. ඔවුන් උපයාගත් දෑ අනුව අල්ලා මිනිසුන්ට දඩුවම් කරන්නට වීනම් ඔහු ඒ එනම් මහ පොළොව මත කිසිඳු ප්‍රාණියෙකු ඉතුරු නොකරන්නේය. එහෙත් ඔවුන් નિયમિત කාලයකට ඔවුන් පමා කරන්නේය. ඔවුන්ගේ નિયમિત කාලය පැමිණි කලෙහි පළ විපාක දෙන්නේය. සැබවින්ම අල්ලා ඔහුගේ ගැත්තන් ගැන සර්ව දෘෂ්ටිකය.